දුක් සංකා දුරලමින් දැයට වැඩ ඇති වීර පුතුන් විලසින් දාබිඳු ලක් පොළොව මත වගුරුවමින් ස්වයන් පෝෂිත රටක් අප සැමට ලබා දුන් අපගේ විරුවනි, අපි ඔබට සදා ණය ගැතිවෙමු. සැමගේ පල තිබෙන තුරා රැකගමු මව්බිම නොකරනීගා දුරුකර සැම පිට දුක සංකා පතුරමු තෙද බල ජයනං ගුරාලා අප සැමගේ පල තිබෙන තුරා රැකගමු මව්බිම නොකරනීගා දුරුකර සැම පිට දුක සංකා පතුරමු තෙද බල ජයනං සැමගේ පල තිබෙන තුරා රැකගමු මව්බිම නොකරනීගා දුරුකර සැම පිට දුක සංකා පතුරමු තෙද බල ජයනං.